බොහොම ශ්‍රේෂ්ඨ ප්‍රශ්නයක්. යම් කිසි ස්වාමින් වහන්සේ නමකට ඉම්බිරිසාව තිනවා. හැබැයි අවුරුදු 60කට පස්සේ උන්වහන්සේට කොන්දේ අමාරුවක් එනවා. කොච්චර කාලෙකින්ද? අවුරුදු 60කට පස්සේ කොන්දේ අමාරුවක් එනවා. උන්වහන්සේ බේත් ගන්නට ඕනේ අවුරුදු 60කට පස්සේ වැළඳෙන කොන්දේ අමාරුවටද, එහෙම නැත්නම් දැන් තියෙන එම්බිරිසාවටද කියලා ඇහුවාම අපි සරල උත්තරයක් දෙනවා. දැන් තියෙන එම්බිරිසාවට බේත් ගන්න. ඇයි? අරක තාම ආවෙ නැහනේ. ඒක ආවෙත් නැහැ, ඒක දන්නෙත් නැහැ, මේ එකක් දැනට නැහැ. නැති එකට බේත් ගන්න එපා. දැන් එම්බිරිසාව තියෙන උස්ම ගන්න අමාරුද? ඔව්. පාත් වෙනකොට ඔටු වැක්කිරෙනවද? ඔව්. ඉසේ අමාරුද? ඔව්. අනේ ඒකට බේත් ගන්න. එනම් යම්කිසි කෙනෙකුට කෙලස් තියෙනවා. ප්‍රශ්නය යම්කිසි කෙනෙකුට කෙලස් තියෙනවා. ඒ කෙලස් ටික උන්වහන්සේ අඳුරනවා. ඒ භාවනා යෝගියා දන්නවා මට මේ කෙලස් තියෙනවා. එතකොට එයා මොකටද කමටහන් වඩන්න ඕනේ? ඒ දන්න කෙලස් වලට. ඒ කෙලස් නිරෝධ කරන්නයි කමටහන් වඩන්න ඕනේ. බැරි වෙලාවත් ඒ ස්වාමීන් වහන්සේ මනතේ ආයස්මතුන් කියන ස්වාමිනී මන් තුල කෙලස් තියෙනවා. හැබැයි මං අඳුරගෙන නැහැ. මං දන්නේ නැහැ. ඒකට කොහොමද විදකම් කරන්නේ? දන්නේ නැති එකට කර්මයක් නැත්තම් නැති කර්මයක් ඇයි නිර්මාණය කරන්නේ? අඳුරන්නේ නැහැ කියලා කියන්නේ, එයා දන්නේ නැහැ කියලා කියන්නේ, ඒ කර්මයට පරිසම් දෙන්නේ නැහැ කියන එක. ඒක අවෝසි කර්මයක්. මට මන් තුල ද්වේෂය තියෙන බව මම දන්නේ නැහැ. මම මගේ ද්වේෂය අඳුරගෙන නැහැ. ඒක අවෝසි කර්මයක්. ඇයි? ඒක තාම මතුවෙලා නැහැ. මට තරහා ගිහිල්ලා නැහැ. තරහා ගන්න ක්‍රමයක් නැහැ. දන්නේ නැති කෙලෙසයක්, මතු නොවුන කෙලෙසයක්, ක්‍රියාත්මක නොවුණු කෙලෙසයක්. ඒකට කර්මය තාම නිර්මාණය වෙලා නැහැ. නිර්මාණය නොවිච්ච කර්මයකට කමඨාණක් වඩන්න විදියක් නැහැ. හේතුව කමඨාන් කියන්නේ තියෙන ප්‍රශ්නෙට තියෙන දෙයට දෙන විසඳුමක්. ගොඩාක් අය මේ කමඨාන් කියනක වරදවා තේරුම් ගන්නවා. කමඨාන් කියන්නේ අර බෙටඩින් වාගේ. අපි කියනවා වෙද මාත්‍යා මගේ අතේ මෙතන තුවාලයක් විය හැකි. මෙතන බෙටින් බඳින්න. සමහර විට බෙල්ලටත් මොනරි වැදිලා තුවාලයක් උනත් මෙතනටත් බඳින්න. සමහර විට මං හැරෙනකොට පිට වදින්න පුළුවන්. ඒ නිසා පිටටත් බෙටින් බඳින්න කිව්වොත් එයා කිසිම තැනක බෙටින් බඳින්නේ නැහැ. අතපය ගැට ගාලා මානසික රෝග වලට අපි බාර දෙනවා. ඇයි? තුවාල විය හැකි කියන සැකයට බඳින්නේ නැහැ බේත්. හැබැයි තුවාල වෙලා තිබුණොත් අපි නොකිව්වත් බඳිනවා බේත් එතනට. එනම් මේ කමඨාන් කියන්නේ බේත් බඳිනවා වගේ එකක්. බේත් තමයි බඳින්නේ. කමඨාන් කියන්නේ එහෙම එකක්. ඇයි? මට රාගය ආවා. රාගයේ කියන අසනීපයක් මට තියෙනවා. ඒකට බේතක් බඳිනවා. විරාගය කියන බේත බඳිනවා. මට හැමදේම එකතු කරන්න හිතෙනවා. මට ලෝභය දැනෙනවා. ලෝභය කියලා අසනීපයක් මට තියෙනවා. භාග්‍යතුන්සිටකින් කියවම අලෝභය කියලා බේත පත්තුව බඳිනවා. හොඳට මලවල කොටලා තියලා හොඳට වෙලනවා. අලෝභය කියලා බේතක්. පලිගණ්ඩ මට වෛරයක් ඇති වෙනවා. වැඩිටි ස්වාමීන් වහන්සේ නමකට, එහෙම නැත්නම් ආචාර්ය වහන්සේට, එහෙම නැත්නම් අල්ලපු සේනාසනෙට වෛරයක් ඇති වෙනවා. ඒ වෛරය කියන ලෙඩක් ඒක. පලි ගැනීම කියන ලෙඩක්. ගිහිල්ලා කිව්වම ආචාර්ය වහන්සේ කියන පොඩ්ඩක් ඉන්න කියලා වල කන්ති පාරමිතාව කියන කොළේ දාලා, මෛත්‍රී පාරමිතාව කියන පොත්ත දාලා, බුදුගුණ භාවනාව කියලා වල දලු ටිකක් දාලා, මුල් ටිකක් දාලා හොඳට මලවල පත්තුව බඳිනවා. බැඳාම අර වෛරය සම්පූර්ණ ඉවසීම බවට පත් වෙනවා. පලි ගැනීම සමාව දෙනවා කියන දන්ට පත් වෙනවා. එන මේ කමඨාන් කියන්නේ මොකද්ද? අර ලෝභ දේශ මොහ කියන මේ කෙලස් වලට බඳින බේත් මේවා. එන මේ බේත් බඳින්න ඕනේ කොයි වෙලේද? අසනීප තිබුණොත් නැත්තම් මනුස්සයා මැරෙනවා. ඇයි? අසනීපයක් නෑ විය හැකියි කියලා. දැන් වර්තමානයේ තියෙන ලෙඩ රෝග 5000ක් විතර. මේ ලෙඩ රෝග හැම එකක්ම මට වැළඳිය හැකි කියලා සැකේට අර 5000ටම බේත් දුන්නම ලෙඩා මලා. ලෙඩේට විතරයි බේත් දෙන්නේ. එහෙනම් අඳුන නොගත් කෙලස් වලට අපි කවදාවත් ප්‍රතිකාර කරන්නේ නැහැ. ඒකට කමටහන් වඩන්නේ, ඒකට කමටහන නැහැ. දැන් අපි ළඟට ඇවිල්ලා කියනවා මගේ ශාරීරික ක්‍රියාකාරීත්වය උෂ්ම ගන්නවා, අදවත ඇකිලෙනවා, පිම්බෙනවා, එතකොට ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය වෙනවා, වකුගඩු වලින් පෙරනවා, අග්නියාස වලින් සීනි ටික ඔක්කොම පෙරනවා. දැන් මේම ලොකු ක්‍රියාවලියක් ඇතුලේ තියෙනවා. මේ ක්‍රියාවලිය මොන මොනාරි කෙලස් එන්න පුළුවන්. ඒ කෙලස් වලට කමඨාන දෙන්න කිව්වාම විරාග කමඨාන දෙන්න බෑ. ඇයි? ඇති වෙන්නේ රාගෙද කියලා අපි දන්නේ නැහැ. අලෝභයට කමටහන් දෙන්න බෑ. ඇති වෙන්නේ ලෝභයද කියලා අපි දන්නේ නැහැ. මෛත්‍රියට කමටහන් දෙන්න බෑ. ඇයි ඇති වෙන්නේ ද්වේෂය කියලා අපි දන්නේ නැහැ. එහෙනම් දන්නේ නැති එකට කොහොමද අපි කමටහන් දෙන්නේ? අඳුන නොගත්ත කෙලෙස් හැම එකක්ම අපි කියන්නේ නිකලෙස්. අඳුන නොගත්තා වූ සියලුම කෙලෙස් නිකලෙස්. ඇයි අඳුන ගත්තේ නැති නිසා? අඳුන ගත්තේ නැති එකට කර්ම තියෙනවද? කර්මයක් ඇදෙන්නේ කොහමද? තාම අඳුරගෙන නැහැනේ. දන්නේ නැති එකට කොහොමද කර්ම ඇදෙන්නේ? එහෙනම් නිකලෙස් වලට කමටම් මොකටද? නිකලෙස් වලට කමටම් වඩන්න විදියක් නැහැ. හේතුව නිකලෙස් වලට මේ ලෝකේ කිසිම තැනක කමටහනක් නැහැ. කෙලෙස් වලටයි කමටම් තියෙන්නේ. නිරෝගිමත් කෙනාට බේත් බඳින්නේ නැහැ. බේත් දෙන්නෙත් නැහැ. බේත් තියෙන්නේ කාටද? ලෙඩුන්ට. ලෝකේ හැම බේතක්ම හොයාගන්නේ ලෙඩුන්ට. නිරෝගිමත් කයට බේත් හොයාගන්නේ. මේ මිනිස්සු අවුරුදු 20ක් නිරෝගිමත්. මේ මිනිස්සුන්ට බේතක් වන්න. එහෙම එකක් නැහැ සමීකරණයක් ලෝකේ. කිසිම විද්‍යාවකින් නිරෝගී මිනිස්සුන්ට බේත් හොයන්නේ නැහැ. ලෙඩුන්ට හොයන්නේ. එහෙනම් කමඨාන් කියන්නේ භාවනා කියන්නේ. ඒ හැම එකක්ම දේශනා කරලා තියෙන්නේ කෙලෙස් වලට. රාත්‍යෙකුට මේ භාවනා සුදුසුයි. පච්චේක බුදුහාමුදුරන්ට මේ කමඨාන සුදුසුයි. කොයි පොතේද තියෙන්නේ? කිසිම පොතක නැහැ. රාත් වෙන්න කමඨාන් තියෙනවා. බෑ රාත් උනකට පස්සේ කමඨාන් නැහැ. රාත්‍යේ චනෝම උදේට මේ භාවනා වඩන්න, අවසට වඩන්න. පච්චේක බුදුහාමුදුරෝ පච්චේක බුද්ධ වුණාට පස්සේ මේ භාවනා නොකඩව කරන්න කියලා කිසිම පොතක නැහැ. ඇයි එහෙම බුදුරු දේශනා කරන්නේ? එහෙම සමීකරණයක් ලෝකේ නැහැ. අර නිරෝගී මිනිසුන්ට බේත් දෙනවා වාගේ. ඒ මනසකට මම ලෙඩක් නැහැ. ඒත් බොන්න ඕනේ. නිරෝගියාට දෙන බේතක් මේක. එහෙම බේත් නැහැ. පාමසියෙන් අහල බලන්න. කිසිම ලෙඩක් නැහැ. මං හරි නිරෝගිමත්. මට මොනව හරි තියනවද? විටමින් එක මොනව හරි පැණියක්. එයා කියන නැහැ නිරෝගිමත් නම් මොකටද පැණි බොන්නේ? මම නිරෝගිමත්. මට මොනව හරි තියනවද? විශේෂ බේත් වර්ගයක් මොනව හරි. එයා දන්නවා මෙයාට වෙන මොනවද ලෙඩක් තියෙනවා. ඇයි? නිරෝගිමත් නම් එයාට බේත් නැහැ. අඳුනා නොගත්ත සියලුම කෙලෙස් තාම කර්මය නිර්මාණය වෙලා නැහැ. ඒවා ඉපදිච්ච නැති දරුවෝ වාගේ. නූපන් කර්ම. නූපන් කුසල්, නූපන් අකුසල් අපි ආලා තිනන. නූපන් කර්ම මේක. ඇයි? තාම අඳුනාගත්තේ නැති නිසා කර්ම ඉපදිලා නැහැ. ඉපදිච්ච නැති සියලුම කර්ම මොකද්ද? අවෝසි කර්ම. ඉපදිච්ච නැති නූපන් කෙලෙස් සියලුම කෙලෙස් මොනවද? නිකලෙස්. ඇයි? ඒවා ඉපදිලා නැහැ. ඒ නිසා ඒක කෙලෙස්යක් වශයෙන් තාම අඳුනාගෙන නැහැ. එහෙම කෙලෙස්යක් නිර්මාණය වෙලා නැහැ. එහෙනම් අඳුනාගත් නොගත්ත සියලුම කෙලෙස් ටික නිකලෙස්. නිකලෙස් වලට කමටන් නැහැ. එහෙනම් ආස්මතුන්ගේ ජීවිත කාලය පුරාවටම නිකලෙස් වලට කමටන් වඩන්න එපා. කෙලෙස් වලට කමටන් වඩන්න. අඳුනාගත්ත කෙලෙස් වලට කමටන් භාවනා වඩන්න පුරුදු කරන්න. ඒක නිරෝධ කරන්න. හැබැයි කවදාවත් අඳුනා නොගත්ත දේවල්ට කමටන් වඩන්න එපා. හේතුව ඒක තාම ඉපදිලා නැහැ. කර්මෙන් සැකසিলা නැහැ. නැති ප්‍රශ්නයක් ඒක. නැති ප්‍රශ්නෙට නෙමෙයි උත්තර හොයන්න ඕනේ, තියෙන ප්‍රශ්නෙට. රාගයේ තමන් තුළ තියෙනවා නම් විරාගයේ වඩන්න. ලෝකයේ හැමෝම තමන්ගේ දෙමව්පිය වශයෙන් දකින්න. රාගය ඇති දෙයක් නැහැ. මේ කය පිළිකුල් මල මුත්‍රා ගොඩක් මේක. අසුචි ඇවිදින කුණු ලොරියක්. පිළිකුල් භාවනා වඩන්න. ඒ රාගයේ තියෙන වටිනාකම උදුරලා විසි කරන්න. ඒකේ යථාර්ථය දැකලා නිවෙන්න. එන රාගයක් ඇති වුණාම ඒකට කමටානම් මේ විදිහට වඩන්න පුළුවන්. සුඛෝපභෝගී වෙන්න ඕනේ, සපවත් ඉන්න ඕනේ, හොඳට ජීවත් වෙන අවුරුදු 5 හරි 10 හරි කමන්නේ. හොඳට ඉන්න ඕනේ රජපැටියෙක් වාගේ. මේ මොකද්ද? ලෝභයේ ස්වરૂපයක්. ලෝභයේ ස්වરૂප ලෝභය එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. ලෝභය මේ ලෝකේ හරියටම හඳුනන්නේ රාතන් වංශයේ විතරයි. රාතන් වංශයට විතරලු ලෝභය හරියටම පේන්නේ. අනිත් හැමෝටම වැරදියට පේන්නේ. ඒ නිසානේ කට්ටියට ලෝභය අහු වෙන්නේ. ලෝභය කියන කමන්නේ ඒ හැමදේම අත්හැරලා පරිභෝජනය කරමු. මොකද ප්‍රශ්නයක් නැහැ. අල්ලලා නැත්තම් මොකටද බය වෙන්නේ? ඔක්කොම අත්හැරලා පරිභෝජනය කරන රත්තරන් ප්‍රශ්නයක් නෑ. අල්ලලා නැත්තම් දැන් ඕම සිතිවිල්ල මාර්යා ගෙනාවාම අර ස්වාමීන් වහන්සේ රත්තරන් පාවිච්චි කරනවා නේද? මේ ලෝකේ තියෙන සියලුම සැප පාවිච්චි නැයි අත්හැරලා පාවිච්චි කරන ප්‍රශ්නයක් නෑ. ඕම අහුවෙලා ලෝභෙට. මාර්යා දන්නවා, ලෝභ මාර්යා දන්නවා ලෝභය එක එක ක්‍රමයට ගේන්න. උන්වහන්සේට ඒ හැමදේම අත්හැරලා ඔක්කොම අත්හැරලා වාඩි වෙලා ඉන්න තාපසෙක්. එයාටත් ලෝභය ගේනවා. මේ ලෝකේ හැමෝම අවුලයි. ඔක්කොම එකතු කළේ ඔබ වහන්සේ විතරයි එකතු කරන්නේ නැත්තේ. ඔබ වහන්සේ විතරයි අවුලලා නැත්තේ. ඔබ වහන්සේ අනිත්‍යට සාපේක්ෂ ශ්‍රේෂ්ඨයි. ඔබ වහන්සේ අනිත්‍යට සාපේක්ෂ උතුම්. ඔබ වහන්සේ නියම තාපසයා. ඔබ වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා. ඔබ වහන්සේ අනිත්‍යයට වඩා උත්තරීතරයි කියලා එකක් ඔළුවට දානවා. දැන් අර කට්ටියට නැති උතුම් කියලා එකක් තියෙනව නේද? අර කට්ටියට නැති ශ්‍රේෂ්ඨත්වයක් තියෙනව නේද? අනිත්‍යයට වඩා මම වටිනවා කියලා එකක් තියෙනව නේද? අනිත්‍යයට වඩා මගේ ජීවිතය සාර්ථකයි කියලා එකක් තියෙනව නේද? ඔක්කොම අහුවෙලා මම අහුවෙලා නැහැ. දැන් මේ ටික මොකද? මේවා මගේ වත්කන්නේ. බලන්න යා වත්කම් අද නැටි මට. අර විදියට හදනවා. ಗುಣධර්ම වලින් වත්කම් අදලා මාව පෝසත් කරලා අරකින ලෝභයෙන් නැවත මට දීලා. හැමදේම අත්හැරිලා මං දුප්පත් වෙලා හිටියේ. දැන් මං පෝසත්. කොච්චර පෝසත්ද මේ ලෝකෙ ඔක්කොම අහුවෙලා මං අහුවෙලා නැහැ. එච්චරට මගේ පෝසත්කම. ඒ ගුණයේ පෝසත්කමක් මගේ. අනිත්‍යයට සාපේක්ෂව මම ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨත්වයේ මගේ වත්කමක් නේ. මං පෝසත් වෙලා. කොහොමද මේ මාර්යාගේ දක්ෂකම? මේ ලෝකේ හැමෝම එකතු කරනවා. මම එකතු කරන්නේ නැහැ. එකතු කරන්නේ නැහැ කියන එක මට තියෙනවානේ. ඒ වත්කම මගේ පෝසත්කම. කිසිම කෙනෙක් ලෝකේ නිදාසෙන් උත්සාහ කරන්නේ නැහැ. මම විතරයි නිදාසෙන් උත්සාහ කරන්නේ. ඒ උත්සාහය මගේ වත්කමක්. මම පෝසත් වෙලා කොහොමද ලෝභයට අවු වෙච්ච ඇටි? මාරයා සම්පූර්ණ දැලදාලා අල්ලලා ගැටගාලා ගිහිල් අපි දන්නේත් නැහැ. මාළුන්ට දැල දාන්නේ තාපසයාට දැල දාලා තාපසයා දැලේ පැටලිලා. අපි දන්නේ අපට වැඩ වැරදිලා. එහෙනම් මේ ලෝභය කියන එක අපි ඉතනවා වගේ නෙමෙයි එක එක ක්‍රමයට එනවා. එක එක විදියට ඒ ලෝභ මාය අපි වෙලා ගන්නවා. වත්කම් අදන අපිට සියුම් ලෙස හදන්නේ වත්කම් අපි දන්නේත් නැ අපට වැඩ වැරදිලා. හිතා ගන්න බෑ අපි මේ අනිත් පැත්තට කැරකිලා. නම් තාපසයා කියන්නේ නිතරම 100න් ඉන්න කෙනෙක්. මේ ලෝකයේ කිසිම දෙයකට අහුවෙන්නේ නැති කෙනෙක්. තාපසයා වාඩි වෙලා කොහමද අලෝභය වඩන්නේ? තාපසයා දකින්නවා මේ ලෝකේ හැම දෙයක්ම මගේ. මේ ලෝකේ හැම දෙයක්ම මගේ. ලෝභ මාර්යාට කියනවා. ලෝභ මාර්යා ඔයා කියන මට මේ ගුණධර්ම තියෙනවා. මට වත්කම් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨයි. හැබැයි එක දෙයක් දැනගන්න. මට යමක් තියෙනවා නම් මම සීමාසහිතයි. මගේ අයිතිය යටතේ වත්කම යටතේ යමක් තියෙනවා නම් මම සීමාසහිතයි. මේ ලෝකයේ කිසිම දෙයක් මට අයිති නැහැ. ඇයි? මොකවත් මං ගෙනාවේ නැහැ. මොකවත් මං ගෙනාවේ නැති නිසා මොකවත් මට අයිති නැහැ. එහෙනම් මේ අයිති මගේ කර්මයට. හොඳ දේවල් ඔක්කොම මගේ කුසලයට අයිති. නරක දේවල් ඔක්කොම මගේ අකුසලයට අයිති. මට මොකවත් අයිති නැහැ. ඔන්න ඕමයි අලෝභය වඩන්නේ. ඕම අලෝභය වඩලා භාවනා යෝගියා සසරෙන් එතර වෙනවා. භාවනා යෝගියා දක්ෂ වෙන්න ඕනේ. ඒකින ධර්මතාවයන් දකින්න. ප්‍රඥාවෙන් යන ගමනක් මේක. නැති කෙලෙස් වලට අපි උත්තර හොයනවා. තියෙන කෙලෙස් වලට උත්තර හොයන්නේ නැහැ. ලෝභය මට තිබුණා මෙන්න මේ විදිහටයි ලෝභය නිරෝධ කරන්නේ. අපි පුරුදු කළේ මේ විදිහට තපස් රකින්න කාලේ. කාගෙන්වත් මේක අතාරින්නේ කොහමද? මේක අතාරින්නේ කොහමද? මට මේ රුපියල් 50ක් තියෙනවා. මේක කොහමද මම කාටට දන් දෙන්නේ? මට මේ පර්චේස් දෙකක ගයක් තියෙනවා. ඒක කාටද ලියන්නේ? ඕම ප්‍රශ්න ඇහුවේ නෑ කාගෙන්වත්. හොඳ ටික කුසලයට අයිති. නරක ටික අකුසලයට අයිති. මට මොකවත් නෑ. අයින් වෙන්න දෙන්න. මැදින් ගියා. තාපසයාගේ ඒ දාන පරමිතා ඉවරනේ. ඔක්කොම දන් දීලා ඉවරනේ. අයිති අතරලා ඉවරනේ. ලෝභය නිකන් හත හොදනවා වගේ හොදලා දාලා යනවා තාපසයා. නිකන් ගසලා යනවා දූවිලි වගේ. නෑ ලෝභය අතුරුදා. වේලාම බ්‍රාහ්මණයා නැවතිලා පුදුම වෙන්න එපාය. අපේ පාරමිතාව දැකලා. වේලාම බ්‍රාහ්මණයා ලැජ්ජ වෙන්න ඕනේ. අනේ මෙච්චර දියුණ තාපසරු ඉන්නවද ලෝකේ? මම මේ හැමතැනම බෝඩ් එල්ලනවා මේක දී ගන්න බැරිව. බලන්නකෝ මේ තාපස එක චෛතසිකෙන් වැඩේ කළානේ. මෙච්චර බෝඩ් දාලා කරන්න බැරි වෙච්ච එක තාපසයක සිටවිල්ලකින් වැඩේ කොලා. ඇයි මට ඒ දක්ෂකම තිබුණ නැත්තේ? ඇයි ඒ තාපසයට තේරෙන එක මට තේරෙන්නේ නැත්තේ? ඔහොම තියෙන්න එපා අපේ පාරමි. අපි මොකද කරන්නේ? ඇස මගේ නෙමෙයි, කන මගේ. ඉතින් ඕක හරිද? කුසල් කලාස් පේනවා. ඒ පෙනීම කුසලයට බාරයි. පුළුවන් තරම් අසත්පුරුෂ වැඩ කලාස් දෙක පේන්න අන්දයි. ඒ අන්දස් දෙක අකුසලයට බාරයි. මට ඇස් දෙක නැහැ. ඇයි පුද්ගලි සත්‍යෙන් නැත්නම් කාටද ඇස් පේන්නේ? ඇස් නැහැ මට. ඕම් පාරමිතා පුරුණ විදිය. මට ගෙවල් දොරවල් වත්කම් තියන මේවා දෙන්න ඉඩයක් නැයි. ලොකු පුතා කරක්කු බොනවනේ. එයා කසිප්පු බොනවා. එයාට දෙන්න බෑ. පොඩි එකා, අනේ පොඩි එකා එක තැනක ඉන්නෙත් නැ, කිසිම වගකීමක් ගන්න නැ. ඌට දුන්න පරම්පරා දේපලක විනාශ කරන දෙන්න කෙනෙක් නැ. බලන්න වත්කම් දියා බලා කල්පනා කරන ඇටි. කුසල් කළා පෙර සංසාරේ අනන්ත අප්‍රමාණ දාන දුන්නා. ඒ නිසා ගෙවල් දොරවල් ඉඩ කඩන් අම්බෙලා තින එක කුසලයට බාරයි. කුසලයට ඕන විදිහට එක වෙයි. මේ දේවල් මට ලැබුණ නැ, ඒවා අකුසලයට බාරයි. ඒ අකුසලයට අනු ඒවත් වෙයි. මම මොකටද ඒවා බෙදන්න යන්නේ, ලියන්න යන්නේ, ඔප්පු දෙන්න යන්නේ? හැයි මම ඒවා අයිතිවාසිකම් හරියට දෙන්න හදන්නේ, නඩත්තු කරන්න හදන්නේ. ලෝභය අලෝභය කරන්නේ මෙන්න මේ විදියට. එහෙම නැතුව අර නැති එකක් මොකද්ද දන්නේ? අර නැති එක කියලා. ඒක නැත්තම් ඉතින් කොහොමද අපි දන්නේ? නැති එකට කමටන් දෙන්න විදියක් නේ. ඒක මොකද්ද කියලා කවුද දන්නේ? බුදුහාඳුර ළඟට ආන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ලබන මාසේ 13 වෙනිදා මට බැරි වෙලාවත් කෙලෙසයක් ආවොත් ඒ කෙලෙසෙට මම මොනවද වඩන්නේ? ඒතර භාග්‍යතුන් වහන්සේ ලබන මාසේ තාම ඇවිල්ලා නැහනේ. දන්නේත් නැහනේ. එහෙනම් කියනවා පින්වත් ආයස්මතුන් ගිහිල්ලා ලබන මාසේ 13 වෙනිදා ඉන්නකෝ. ඇයි භාග්‍යතුන් වහන්සේ නෑ එදාට ඒ කෙලෙසේ දන්නවනේ? එදාට කමටාන දෙන්න. ඕම් උත්තරේ. එහෙනම් අපි තුල සංගවිලා කෙලස් තියෙනවා. අපි දන්නවා. හැබැයි සංගවිලා තියෙනක අපි දන්නේ නෑ. එහෙනම් ඒ දන්නේ නැති කෙලස් මොනවද? නිකෙලස්. අඳුරගෙන අඳුරගත්තොත් නේ කෙලස් ක්‍රියාත්මක වෙන්නේ, කර්මයක් ඇදෙන්නේ. අඳුරගෙන නෑ. ඒ අඳුන නොගත්ත දේවල් අඳුන නොගත්ත විදිහට යන්න අරින්න. අඳුන ගත්ත දේවල් දැන් කර්ම හැදෙනවා. එහෙනම් ඒකට අදාළ කමඨාන වරණ ලෝභයට වැඩුවා වාගේ, අර රාගයට වැඩුවා වාගේ, එහෙම කමඨාන පුරුදු කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඒක නිරෝධ කරගන්න. මෙහෙම තමයි රාතුන් වහන්සේලා බිහි වෙලා තියෙන ලෝකෙට. එහෙනම් ඒ රාතුන් වහන්සේලා යම්කිසි ක්‍රමවේදයකින් කෙලෙස් නිරෝධ කරා නම්, යම්කිසි මාර්ගයක් වැඩුවා නම්, පුරුදු කරන එහෙම අවත අපි යන්න ඕනේ. ඒ මාර්ගේ ගමන් කරන්න ඕනේ. තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට යම්කිසි පාරමිතාවක් පිරුවා නම්, රාතන් වහන්සේලා යම්කිසි පාරමිතා පුරන ඒ මාර්ගවල අපි යන්න එපා. අපේ තුන්තර අවබෝධය සම්පූර්ණ කරන්න. බුද්ධත්වයේ පතනවා යන්නේ රාතන් වහන්සේගේ මාර්ගය. හරිද? වැරදි. නුවර යන කෙනා නුවර පාර යන්න ඕනේ, කුරුණෑගල යන කෙනා කුරුණෑගල යන පාර යන්න ඕනේ, කොළඹ යන කෙනා කොළඹ පාර යන්න ඕනේ. නැත්නම් කොහොමද යන්නේ? එහෙනම් මගේ බෝධිය මොකද? රාත් බෝධිය. නะ රාත් බෝධියට අදාළ පාරමී පුරන්න ඕනේ, කෙලෙස් නිරෝධ කරන්න ඕනේ. ඒ රාතන් වහන්සේලා සතර සටිපට්ඨානයේ සතර බව භූතවලින් දැක්ක ආකාරයට දකින්න ඕනේ. සත්ව පුද්ගල ස්වභාවය නිරෝධ කරපු ආකාරයට අපි මේ නාම රූප වලින්ගේ සත්ව පුද්ගල ස්වභාවය නිරෝධ කරන්න ඕනේ. ඒ විදිහටයි මාර්ගය වඩන්නේ. අඳුනගත්ත කෙලෙස් ටික නිරෝධ කරන්න, ඒවට කමටම් වඩන්න. තාම ඉපදිච්ච නැති ඒවා, නූපන් කෙලෙස් ඒවා, අඳුනා නොගත්ත කෙලෙස් ඒවා, ඒ විදිහට තිබිච්ච ඒවා ප්‍රශ්නයක් නෙමෙයි. මතුවෙන උල්පතට විතරයි මිනිස්සු ටැංකි බඳින්නේ. ආරගත්ත වලට විතරයි මිනිස්සු ලිං බඳින්නේ. එහෙම නැතුව ගොඩබිමට ලිං බඳින්නේ නැහැ. තේරුම් ගන්නවා.